2013 වසරේ 4 වෙනි මාසේ දෙවනිදා භාවනා වැඩසටහන. භාවනාව කියවහම බුදුදහමේ කියවෙන භාවනාව තමයි විදර්ශනා භාවනාව. විදර්ශනාව යනු විමසා බැලීම. කුමක්ද විමසා බලන්නේ? චතුරාර්ය සත්‍ය. කුමක්ද විමසා බලන්නේ? පටිච්ච සමුප්පාදය. කුමක්ද විමසා බලන්නේ? ආර්ය අෂ්ටාංගික මාර්ගය. කුමක්ද විමසා බලන්නේ? පංච උපාදානස්කන්ධය. කුමක්ද විමසා බලන්නේ? පංච ඉන්ද්‍රියන්, මනස සමග සය ඉන්ද්‍රිය. ඒ විමසුන් බුද්ධියේ ප්‍රතිපලය හැටියට අපි තෝරාගත යුත්තේ නිවීම, සංසුන්කම, නිදහස, විමුක්තිය, ශාන්තිය, සැනසීම, සතුට. ඔය සියලු වචන වලින් කියන ඊටාම මනහර ඒ විශිෂ්ට මානසික තත්වයයි අපගේ අවසාන ප්‍රතිලාභය හැටියට එක් කරගත යුත්තේ. ලෝකයේ වචන තියෙනවා එක හා සමානයි. ඒ වචනවලට පුජ්‍යලයාගෙන් පුජ්‍යලයට, ආගමෙන් ආගමට, රටින් රටට ලබා දී තිබෙන නිර්වචන වෙනස්. වචනයක් නොවේ වැදගත් වන්නේ ඒ වචනයට මිනිස්සෙගේ හදවත තුළ නිර්මිත වෙන, නිර්මාණය වෙන නිර්වචනයයි. එකම වචනයකට දෙදෙනෙකුට පුළුවන් දෙයාකාරයක නිර්වචන දෙකක් හිතේ තබා ගන්න. අපි එහෙම ඕන තරම් දැකලා තියෙනවා, විශේෂයෙන් ඉංග්‍රීසි භාෂාව ඉගෙනගෙන යනකොට. අපි සමහර වෙලාවට සමහර අය අතර තර්ක ගොඩ නැගෙනවා. ඔය වචනේ නිර්වචනය මේකයි. අනිත් කෙනා කියනවා නෑ, ඕක නෙමේ නිර්වචනය කියලා. ඉතින් වෙනත් රටක ඉඳලා ආපු කෙනෙක් කියනවා නෑ, ඕක නෙමේ නියම නිර්වචනය, මෙන්න මේකයි කියලා. ඒ කියන්නේ එකම වචනයකට පුජ්‍යලය 10 දෙනෙකුට නිර්වචන 10ක් හිතේ තියාගන්න පුළුවන්කම තියෙනවා කියන එකයි ඒකෙන් පැහැදිලි වෙන්නේ. අපිට නිර්වචනයකුත් නෙමේ වැදගත් වෙන්නේ ඒ නිර්වචනය තුළින් අපේ අධ්‍යාත්මයට දැනෙන්නේ කුමක්ද කියන එකයි වැදගත් වෙන්නේ. එහෙනම් අපේ හිතේ ලෝභය දුරු වෙනවනම්, එහෙනම් අපේ හිතේ ద్వේෂය දුරු වෙනවනම්, අපේ හිතේ මෝහය දුරු වෙනවනම් ඒ ඇති. සමහර අය හිතනවා මේ ලෝභය දුරු වෙනවා කියලා කියන්නේ මේ අපි හැම දෙයක්ම මේ අතහැරලා දාන්න ඕන කියලා. ඒක නෙමෙයි. අපි මොනවා හරි දෙයකට ඇලෙනවා නම් ඒක ලෝභය. පිනට හරි ඇලුනොත් ඒක ලෝභය. දානයට හරි ඇලුනොත් ඒක ලෝභය. එතකොට ලෝභය නැති කරන්න තියෙන්නේ ගැටීමෙන් එහෙම නෙමෙයි. ඒ නිසා වර්තමානයේ පුහුදුන් අය ලෝභය දුරු කිරීම සඳහා ගන්න ක්‍රියාමාර්ග තුල එතරම් විද්‍යාමාන ස්වභාවයක් නැහැ. ද්වේෂය දුරු කරනවා කියලා කියන්නේ අපි පුළුවන් තරම් ඒව හිතේ තද කරගෙන, උහුලගෙන, දරාගෙන ඉන්නවා කියන එකත් නෙමෙයි. මෝහය දුරු කරනවා කියලා කියන්නේ හැම දෙයක්ම විශ්වාස කරගෙන, හැම දෙයක්ම අදහගෙන, හැම දෙයකටම ගරු කරගෙන ඉන්නවයි කියන එකත් නෙමෙයි. ඒකම තමයි මෝහය කියලා කියන්නේ. මෝහය දුරු වීම සිදුවන්නේත්, ලෝභ ද්වේෂ කියන ඒවා දුරවන්නේත් පින්නතුනේ අපේ ඉන්ද්‍රියන් 6න් එහාට අපිට දකින්න පුළුවන් දවසට. ඉන්ද්‍රියන් හයෙන් මෙහා ඉඳගෙන අපි දකින තාක් කල්ම අපි දකින්නේ මතවාද අනුව, දෘෂ්ටි අනුව, සංකල්ප අනුව. ඒකෙන් බේරෙන්න පුළුවන් කමක් නැහැ. ඒ මතවාදය බෞද්ධ මතවාදය හරි වෙනත් ආගමික මතවාදයක් හරි වෙන්න පුළුවන්. ඒ මතවාදය තමන්ගේ මව්පියෝ ලබා දුන්නු දෙයක්, ඥාතීන් ලබා දුන්නු දෙයක්, ගුරුවරු ලබා දුන්නු මතවාදයක් වෙන්න පුළුවන්. එහෙමත් නැත්නම් තමන් විසින්ම සංකල්පනය කරලා නිර්මාණය කරලා හදාගත්ත මතවාදයක් වෙන්න පුළුවන්. මේ මතවාද දරාගෙන ඉන්න එක බරක් ඔළුවේ තබා ගත්තා වගේ වැඩක්. ඔළුව මතින් ගෝණියක්, බඩු ගෝණියක් තියාගත්තා වගේ හරි අමාරු කාර්යයක් තමයි මේ මතවාදවල සිටීම. ප්‍රධාන ලක්ෂණය තමයි මතවාදයක ඉන්න තියෙන මිනිස්සෙකුට සිදුවන ඒ මතවාදයේ බිඳින ඕනම කෙනෙක් එක්ක වෛර කරනවා. ඒක තමයි මතවාදවල ඉන්න මිනිස්සෙක් තුළ තියෙන ප්‍රධාන ලක්ෂණය. ඒ මතවාදය රැක ගැනීම සඳහා පුදුමාකාර විදිහේ තර්ක විතර්ක කරනවා. ඒක තමයි මතවාදවල ඉන්න තියෙන මිනිස්සුගේ හැටි. දැන් බලන්න, තමා කෙරෙහි තියෙන්නේ මතවාදයක්. මම හොඳ කෙනෙක්, මම යහපත් කෙනෙක් කියලා තියාගන්නවා මතවාදයක්. එහෙමත් නැත්නම් මං අයහපත් කෙනෙක් කියලා තියාගන්නවා මතවාදයක්. එහෙම නැත්නම් මම විශාල ගෞරවයක් හිමි කෙනෙක් කියලා තියාගන්නවා මතවාදයක්. එහෙමත් නැත්නම් මම අහවල් ආගමේ, ජාතියේ, වර්ගයේ කියලා තියාගන්නවා මතවාදයක්. ඊළඟට මේ මතවාදයට අනුකූලව අනුරූපීව යම් ක්‍රියාවක් සිදු නොවේද, ඒ මොහොතේදී එම සිත කම්පණයටපත් වෙනවා. ඒ නිසා දෘෂ්ටිගත වීම, මතවාදවල එළඹ ගැනීම පින්නතුනේ බරක් ඔළුවේ තබා ගත්තා වගේ දෙයක්. ඉතින් නිවන් දැකපු අය ඒ නිර්වාණ ගුණය පැහැදිලි කරන්නේ මෙහෙමයි. ස්වාමීනි, හිසේ තිබුණු බරක් බිමින් තිබ්බා වගේ, අන්ධකාරයේ හිටපු කෙනෙකුට පහනක් දැල්ලුවා වගේ, මම් මුලා වූවෙකුට මඟ පෙන්නුවා වගේ පුදුමාකාර හිතට නිවීමක් තමයි ඇති වෙන්නේ. ලොකු චකිතයක්, ලොකු බයක්, ලොකු කනස්සල්ලක් අපේ හිතෙන් දුරු වෙලා යනවා, නැති වෙලා යනවා. එහෙමනම් අපි හැම දෙනාටම අවශ්‍ය කරන්නේ මේ මං මුලා වූ භාවයෙන් මිදෙන්න, අන්ධකාරය තුල පහනක් දැල්වා ගන්න, හිසේ තියෙන බර බිමින් තියන්න, ඒකට සූදානම්ව සිටින්න. පින්නතුනේ, දෘෂ්ටිය මාරු කරලා දෘෂ්ටියක් දාන්න හරි ලේසි. ඔය දෙයියෝ වැරදි, මේ දෙයියෝ අදහන්න කියලා කියන්න පුළුවන්. ඒක තත්වාරෝපණයෙන් සියක් වතාවක් විතර මිනිස්යාගේ හිතට කිව්වොත් ඒක මනසේ තැම්පත් වෙනවා. ඉතින් ලෝකයේ ආගම් කියන ඒවා තනිකර ජනිත වෙන්නේ තත්වාරෝපණේ. නැවත නැවත කියලා, නැවත නැවත කියලා ලෝකයේ කොහේවත් නැති යකෙක් ගැන, භූතයෙක් ගැන, ප්‍රේතයෙක් ගැන, දෙයියෙක් ගැන, මැවුම්කාරයෙක් ගැන, මැවුම් නොකලකාරයෙක් ගැන, කර්මයක් ගැන මොනවා හරි සංකල්පයක් වෙන්න පුළුවන්. නැවත නැවත කීම තුල, තත්වාරෝපණය තුල විද්‍යාත්මක නොවන දෙයක් විශ්වාසයක් බවට තහවුරු කරගන්නට පුළුවන්. හැබැයි ඒක කරන්න පුළුවන් අඥාන මෝඩයාගේ මනස තුල පමණයි එවැනි පැල හිටවන්න පුළුවන්. දාර්ශනිකයාගේ මනස තුල අවිද්‍යාවේ පැල සිටවන්නට බෑ. ඔවුන් ඊටාම විචක්ෂණශීලීව කරුණුකාරණා ප්‍රත්‍යක්ෂතාවයට මුල් තැනදී ලබා ගන්න නිසා වෙන්නේ. එහෙමනම් අපිට අවශ්‍ය කරන්නේ කිසිම දෙයකට ද්වේෂ කරන්න එපා, කිසිම දෙයකට ලෝභ කරන්න එපා, කිසිම දෙයක් පිළිගන්නත් එපා, කිසිම දෙයක් ප්‍රතික්ෂේප කරන්නත් එපා. මෙලවට ඉපදුණු ළමයාගේ මනසේ තිබුණු තත්වය අපි ඇති කරගමු. ඒක පළවෙනි පියවර. ඔබ මෙලවට ඉපදුණු දවසක් තිබුණ මාතෘ ප්‍රසූතාගාරයේදී, එහෙම නැත්නම් ගිහි ගෙදරක හදි වෙන්න පුළුවන්, මෙලවට උපදින මොහොතේ තිබිච්ච ඒ මනස අද වෙනකොට කොතනද තියෙන්නේ? අද වෙනකොට කොතනද තියෙන්නේ? මේ හිත තුළට ඔය කිසිම මතවාදයක් ආවේ නැහැ. කිසිම ආගමක මතවාදයක් තිබ්බේ නැහැ එදා. කිසිම ජාතික මතවාදයක් තිබ්බේ නැහැ. කිසිම සංකල්පයක් චින්තනයක් තිබ්බේ නැහැ. එහෙනම් ඒ සංකල්පවලට ගුණකලේ හිරකලේ වටපිටාවේ හිටපු අය. ඒකට වුන් වැරදි නැහැ. ඒ ධර්මතාවය. නමුත් ඒ ධර්මතාවයේ තිබෙන යථාර්ථය නොහඳුනන අපි එයට තදින් බැසගත්තා. තදින් එය උපාදානය කළා. එය පරම සත්‍යයක් යයි වටහා ගත්තා. එතනයි මෙතන තියෙන වරද බවට පත්වන්නේ. ඉතින් අපි හැමදෙනාම කල්පනා කරලා බලන්නට ඕනේ අපේ එදා තිබුණු ඒ ප්‍රභාස්වර මනස අද ඇත්නම් මොනතරම් වටිනවද? ඔබ හිතන්න මොහොතකට මම ජාතිකත්වයෙන් මිදුණා. මම ආගමිකත්වයෙන් මිදුණා. මම උස් පහත් ભેදයෙන් මිදුණා. මම ස්ත්‍රී පුරුෂ චින්තනයෙන් මිදුණා. මිදෙන්නට අවශ්‍යයි. එයින් මිදුණා. මම ඉන්ද්‍රියන් හයෙන් පුරවාගත් සියලුම සංකල්ප වලින් මිදුණා කියලා හිතලා බලන්න. මොනතරම් නිවීමක් මොනතරම් සංසුම්භාවයක් ඔබේ හදවත තුල තියනවද? අන්න එදා පුළුවන්කම තිබුණා ඒ දරුවාව ඒ තොටිල්ලේ නලවනකොට ඒ නැලවෙන තාලේ හඳුනගෙන ඒ තුලින් නැලවෙන්නට පුළුවන් ගුණයක් තිබ්බා. නමුත් අද මිනිස්සෙක්ව එහෙම සහනශීලීත්වයට පත් කරන්නට බෑ. අද මිනිස්සෙක්ගේ හදවතේ ඇතිවන කම්පනය තොටිල්ලක තියලා නලවල සංසුන් කරන්න පුළුවන් දෙයක් එහෙම නෙමෙයි. එදා ඒ පුංචි ළමයට තිබුණේ වටපිටාවෙන් දැනෙන කායික අපහසුතාවය නිසායි කෑ ගැහුවේ. එයාට චින්තාමය අපහසුතාව තිබ්බේ නැහැ. එයාගේ ඇඳුම තෙත වුණොත් එයා කෑ ගැහුවේ. එයාගේ දාඩිය දැම්මොත් පමණ එයා කෑ ගැහුවේ. එයාට බඩිකිනි වුණොත් විතරයි එයා කෑ ගැහුවේ. නමුත් අද චින්තනය නිසා මනුෂ්‍යයා තුළ විලාපයක් හටගන්නවා. එහෙනම් අර ස්වභාවික ප්‍රතික්‍රියාවලියත් මනුෂ්‍යයා විසින් චින්තාමය වශයෙන් සකසා ගන්නා ලද සංකල්පමය මත මනෝභාවයන් තුළ ඇති කරවන විලාපයත් අතර ලොකු වෙනසක් තියෙනවා. එහෙනම් අපි හැමදෙනාම තේරුම් කරගන්නට ඕන මේ ආගම් කියන්නේ, මේ ජාතීන් කියන්නේ, මේ වාර්ගිකත්වයන් කියලා කියන්නේ, මේ දේශීත්වයන් කියලා කියන්නේ සියල්ලම මතවාදයක්. එහෙමනම් මේ කාරණේ අපි කියන්නේ බෞද්ධයන්ට පමණක් නෙමෙයි. නුවණ තියෙන මුස්ලිම්, කතෝලික, හින්දු, ජෛන, බර්ග ඕනම වර්ගයේ ජාතිකත්වයක්, ආගමිකත්වයක් නියෝජනය කරන සියලු දෙනාටයි මේ ධර්මය. බුදුරජාණන් වහන්සේගේ ධර්මය මානව ධර්මයක්. මානව ධර්මයක්. ඒ කියන්නේ සියලු සත්වයන්ටම පොදු ධර්මයක්. මේක බුදුහාමුදුරන්ගේ දෙයක්ුත් නෙමෙයි. මේක ලෝකෙ තියෙන දෙයක්. මේක බුදුහාමුදුරන්ගේ නෙමෙයි. මේ ධර්මයේ අයිතිකාරය බුදුහාමුදුරු නෙමෙයි. මේ ස්වභාව ධර්මය ලෝකයේ මේ ධර්මයේ අයිතිකාරය. බුදුරජාණන් වහන්සේ ලෝකට පහළ වුණත් නැතත් මේ නිර්වාණ ධර්මයේ තියෙනවා. මිනිස්සු තෝරගන්නේ. ඒකයි තියෙන වෙනස. මිනිස්සු තෝරගන්නේ නැති වෙනසයි තියෙන්නේ. එහෙනම් ඔබ තෝරගන්න ඕන ආගමක් නෙමෙයි, ජාතියක් නෙමෙයි, වර්ගයක් නෙමෙයි, සැනසීම කියන එකයි ඔබ තෝරගන්න ඕන. ඔබ වටහා ගන්න ඕන මේ සැනසීම කියන එකයි. එහෙමනම් මේ සැනසීම කොහෙද තියෙන්නේ කියලා තමයි අද අප කතා කරලා බලන්නේ. අපිට හිතන්න පුළුවන් සීමාව කොතෙක්ද? ඔබම විචක්ෂණශීලීව බලන්න. ඔබට සිතන්නට පුළුවන් කොච්චර දුරද හිතන්න පුළුවන් ඔබට? ඔබට ගොඩාක් දුර හිතන්න බෑ. ඔබට අතීතයේ ගැන හිතන්න පුළුවන්. ඔබට අනාගතයේ ගැන හිතන්නට පුළුවන්. ඔබට වර්තමානයේ කියන දේ ගැන හිතන්නට පුළුවන්. ඔය සීමාන්තරය තුළ තමයි ඔබ සැරිසරන්නේ. ඔය අතීතයත් අනාගතයත් වර්තමානයත් කියන මේ කොටස් තුනකට බෙදා වෙන් කර පෙන්නුවත් පින්නතුනේ මේ ආකාර තුනම එකට බැඳී පවතින තුනක්. එකක් නැති වුණොත් දෙකම නැහැ. දෙකක් නැති වුණොත් එකක් ඉතුරු වෙන්නේත් නැහැ. අතීතේ නැති වුණොත් අනාගතයක් නැහැ. අනාගතේ නැති වුණොත් වර්තමානයක් නැහැ. වර්තමානයේ නැති වුණොත් අතීතයක් නැහැ. ඒ සැකසින්නේ එහෙම තමයි. උදාහරණයක් වශයෙන් අපි යම් කිසි පැන්සල් දෙකක් පෑන් දෙකක් අපි දෙපැත්තෙන් තියමු. මෙහෙම දෙපැත්තෙන් තිබ්බහම ඔන්න මැදක් හැදෙනවා. ඊළඟට අතීතයක් හැදෙනවා, ඊළඟට අනාගතයක් හැදෙනවා. එකට එකට බැඳි බැඳි බැඳි බැඳි පවතින කාරණයක් තමයි මේ අතීත අනාගත වර්තමාන කියන තුන් කාලය. ඊළඟට මේ තුන් කාලය තුල අපිට විඳ දරා ගන්නට පුළුවන් සීමාව මොනවාද? හිතට දුක් වේදනාවල් හැටියට සලකනවා. ඒ කියන්නේ මට අලාභයක් වුණා, මගේ චින්තනයේ මාසිතූ පරිදි නැති වුණා කියන මේ සංකල්ප නැති නිසා දුක් වේදනාවක් හට ගන්නවා. ඊළඟට මේ තුන් කාලය තුල අපිට පුළුවන් සුඛ වේදනාවක් ඇති කර ගන්න. මන් සිතූ පරිදි, මං කැමති පරිදි, මට ඕන විදියට මේ දේවල් තියෙනවා කියලා සන්තෝෂයක් හිතේ ඇති වෙනවා. සමහර වෙලාවට උපේක්ෂා සහගත මධ්‍යස්ථ මානසික මට්ටම්ද හිතේ පවතිනවා. මිශ්‍රවද මේ කරුණු කාරණා අපේ සිත් තුළ පවතිනවා. එහෙමනම් මෙන්න මේ කරුණතුර තමයි මිනිස්සයා සිර වෙලා ඉන්නේ. මේ කරුණ වලින් අපි නිදහස් වෙ යුතුයි. ඊළඟට පින්නතුනේ මේ සියලුම කරුණ ක්‍රියාත්මක වන්නේ වෙන කොහෙවත් නෙමේ. ඔබේ බඹයක් පමණ ශරීරය, අතින් බඹයක් තියෙනවනේ, ඕනම කෙනෙක්ගේ අත් දෙක දිගෑරලා මනින්න මනල ඉවර වෙලා කකුල් ඉඳන් බලන්න හිස මුදුනට හරියටම ශරීරයේ උස ඒක තමයි. බඹයක් කියන්නේ ඒකයි. මේ බඹයක් පමණ ශරීරය තුල තමයි අපේ මේ සියලුම චින්තනයේ තියෙන්නේ. ඉතින් අපි බොහෝ වෙලාවට හිතනවා අපේ හිත මේ දුර ගමන් යනවා කියලා. දුර ගමන් යනවා වගේ තේරුණාට දුර ගමන් යන්නේ නැහැ. අපි මෙතන මවාපානවා විතරයි. දුර ගමන් යන්න පුළුවන් නම් තමන්ගේ පන්ති ගියපු දුවදරුවා දැන් කොතනද ඉන්නේ කියලා ගිහිල්ලා බලන්න පුළුවන් හරියට. එහෙම බලන්න හැකියාවක් නැහැනේ. ඒ නිසා අපේ හිත දුර ගමන් යනවා නෙමෙයි කරන්නේ, එක තැන ඉඳගෙන සංකල්පනේ කරනවා. දුර ගමන් යන්න පුළුවන් නම් ඉරට හඳට තාරකාවන් වලටත් මේ හිත යවලා ඒ තාරකාවන් වල ඒ හඳේ තියෙන ස්වභාවය ආවාට බලලා එන්න පුළුවන්. එහෙම කාටවත් හැකියාවක් නැහෙනේ. අර බිම ඉඳන් බලපු හඳමයි ඔබට මතක් වෙන්නේ. එහෙනම් අපේ මනස තියෙන්නේ මොනවද? අරමුණු සමුදායක් ගත්ත ස්වභාවයක් තියෙන්නේ. ඒ වෙනම තියෙනවා. මනස දියුණු කරලා හිත යවන ක්‍රමයකුත් තියෙනවා. ඒ ඇරෙන්නට සාමාන්‍ය පොදුවේ පුතජන මනස ක්‍රියාත්මක වෙන විදියයි මේ කියන්නේ. මේ විදියට මතක් කර කර ඉන්න නිසා අපි ඒකට කියනවා මනස කියලා කියනවා, මනෝ කියලා කියනවා, මවාගත් අර්ථයක් ඇතුව අපි කියනවා මනස කියලා. මොනවද මවාගන්නේ? ලෝභයයි ද්වේෂයයි මෝහයයි තමයි හිතේ තියෙන්නේ. හැම විශ්වාසයක්ම, හැම තද විශ්වාසයක්ම ඇතුලේ තියෙනවා විචිකිච්ඡාව, සැකය. හැබැයි විශ්වාසයේ තදයි. ඒ විශ්වාසයේ තද වුණාට ඒ විශ්වාසයේ තුල තියෙනවා විචිකිච්ඡාව. ඒකයි තියෙන කාරණේ. තදින් විශ්වාස කරන්න තමයි ගොයකුත් දේවල් කියන්නේ. අනේ අපේ බුදුරජාණන් වහන්සේ විතරයි විශ්වාස කරන්නට එපා, විමසුන් බුද්ධියෙන් නුවණින් බැලිය යුතුයි කියන කාරණේ කියලා දුන්නේ. විශ්වාස කරන්නට එපා. එහෙමනම් ඔබේ මනසේ ඔබේ නොයෙකුත් දේවල් ඔබේ මනෝභාවයන් පාවිච්චි කළා. ඒ පාවිච්චි කරපු ඒ මනෝභාවයන් අතර සැනසීම කියන එක කොහෙද තිබුණේ? සැනසීම කියන එක කොහෙද තිබුණේ? හසුනේ නැති නිසා තමයි අපි මේ ඇවිල්ලා ඉන්නේ. සැනසීම කියලා දෙයක් අපිට තාවකාලිකව නොයෙකුත් නොයෙකුත් දේවල් ඔස්සේ සමාජ සම්මතය ඔස්සේ අපි සැනසුණු පුජ්‍යලය වෙන්න පුළුවන්. නමුත් ස්ථීරසාර විදියට බලනකොට ඒක සැනසෙල්ලක් නෙමෙයි. මේ සමාජයේ දුවගෙන යන්නේ මේ තමාගේ සැනසෙල්ල කියන එක උදෙසාමද, එහෙම නැත්නම් තව අනෙක් මිනිසාට තරඟකාරීත්වයක් දෙන්නද කියන එකයි ප්‍රශ්නේ. අද ලෝකෙ දියුණු වෙන්නේ තමාගේ අවශ්‍යතාවල් සම්පූර්ණ කර ගැනීමක්ද, එහෙමත් නැත්නම් අනිකාට තරඟයක් ලබා දීමද කියන එක ප්‍රශ්නයක්. ලෝකයේ දියුණුව සහ සංවර්ධනය සහ නව නිර්මාණ විය යුතුමයි. ඒ අතරට මේ ශ්‍රී සද්ධර්මයත් අවබෝධ කරගත යුතුමයි. ඒ අවබෝධ කර ගැනීමට තිබෙන එකම පියවර තමයි විමසුන්නුවනින් දුක දුක විදියට හඳුනා ගැනීමත්, සැප සැප විදියට හඳුනා ගැනීමත් හැකි ඥානය උදා කර ගැනීමයි. දැන් මිනිසුන් දුක සැපක් කොට සලකාගෙන දුක මත දුක ලබන්න දුක් විඳිනවා. ඒකයි ලෝකෙ වෙන්නේ. දුක් දෙකක් තියෙනවනේ, දුක ලබන්න දුක් විඳිනවා, සැප ලබන්නත් දුක් විඳිනවා. සැප කියලා කියන්නේ මොකන්ද? හිත දවන්නේ නැත්තම්, පුළුස්සන්නේ නැත්තම්, පුච්චන්නේ නැත්තම්, කම්පණයට පත් කරන්න නැත්තම්, භීතියට පත් කරන්න නැත්තම්, අන්න එතෙන්දී අපි කියනවා සැප කියලා. ඒ සැප ලැබෙන්නේ කොහෙද? මේ හිතේ තිබෙන අතීත අනාගත වර්තමානයට හෝ ඉන්ද්‍රිය දැනුමට හෝ සංකල්ප දෘෂ්ටි වචනවලට හෝ යොමු කිරීමෙන් ඒ සැප ලබන්න බෑ. සැප වර්ග දෙකක් තියෙනවා. එකක් වේදනාත්මක සැප, වින්දනාත්මක සැප. පුහුදුන් ලෝකයා ලබන්නේ වින්දනාත්මක සැප. පුහුදුන් ලෝකයා ලබන්නේ වින්දනාත්මක සැප. අවේදීත සැපය තියෙන්නේ කොහේද? අවේදීත සැපේ තියෙන්නේ ලෝකෝත්තර භාවයේ. ඒ කියන්නේ විඳින්නේ නැති තැන තියෙන සැපය. දැන් වේදනාත්මක සැපය මෙහෙමයි. අයිස් කැටයක් එක අතක තියාගන්නවා. අනිත් අතේ තියාගන්නවා ගිනි අඟුරක්. දැන් මොකද වෙන්නේ? අයිස් කැටයක් අතේ තියාගෙන ඉන්න හරිම අමාරු කාර්යයක්, ගිනි අඟුරක් අතේ තියාගෙන ඉන්න හරිම අමාරු කාර්යයක් නෙමෙයිද? නමුත් සමහර අය හිතනවා මේ අයිස් කැටේ තියාගෙන ඉන්නකොට හිතනවා ගිනි අඟුර ළඟ සැනසෙල්ල ඇති කියලා. ගිනි අඟුර තියාගෙන ඉන්න කෙනෙක් හිතනවා මට අයිස් කැටයක් ලැබුණොත් සැනසෙල්ල ඇති කියලා. ගමේ ඉන්න මිනිස්සු හිතනවා නගරයට ඇවිල්ලා සැනසෙල්ල ලබන්න ඕන කියලා. නගරේ ඉන්න මිනිස්සු හිතනවා ගමට ගිහිල්ලා නිවි හැනහිල්ලි ජීවත් වෙන්න ඕන කියලා. කොළඹේ ඉන්න අය හිතනවා පිටරටක ඇති සැනසෙල්ල කියලා. පිටරට ඉන්න මිනිස්සු ලංකාවට ඇවිල්ලා භාවනා කරනවා. ඉතින් නොයෙකුත් නොයෙකුත් තැන්වල අපි මිනිස්සු වශයෙන් සැනසෙල්ල ඇති කියලා හේතුවට කොහෙවත් නැහැ. ධර්මයේ ළඟයි සැනසෙල්ල තියෙන. ධර්මයේ කියලා කියන්නේ සද්ධර්මය, තථාගත ධර්මය, තථාගත ඥාන දර්ශනය පහළ විය යුතුයි. දැන් ඔයත් අන්න තියෙන දෘෂ්ටිය, දෘෂ්ටිගතවයි ඉන්නේ. මොනෝද දෘෂ්ටි? මිත්‍යා දෘෂ්ටි. මොනෝද මිත්‍යා දෘෂ්ටි? සත්‍යවාදී දර්ශනයක් නොවන අවිද්‍යාත්මක සංකල්පයක් ගොනු ඇති ඕනම දෙයක් මිත්‍යා දෘෂ්ටි. මේ මමයි කියලා හිතන එක මිත්‍යා දෘෂ්ටියක්. මේ මම නොවේ කියලා හිතන එකත් මිත්‍යා දෘෂ්ටියක්. මම ස්ත්‍රියක් කියලා හිතන එක මිත්‍යා දෘෂ්ටියක්. මම පුරුෂයෙක් කියලා හිතන එකත් මිත්‍යා දෘෂ්ටියක්. මම ස්ත්‍රියෙකුත් නෙමේ පුරුෂයෙකුත් නෙමේ වෙනාන් කෙනෙකුත් නෙමේ කියලා හිතන එකත් මිත්‍යා දෘෂ්ටියක්. ඇයි දැන් එහෙම කියන්නේ? එහෙම කියන්න හේතුව තමයි මේ සත්වයාට දෘෂ්ටියකට ඇරෙන්න වෙන දෙයකට පනින්න තේරෙන්නේ නැහැ. දෘෂ්ටියකට ඇරෙන්න වෙන දෙයකට පනින්න තේරෙන්නේ නැහැ මේ සත්වයාට. මේ සත්වයාට තේරෙන්නේ දෘෂ්ටිගත වීමම තමයි දන්නේ. ඒකනේ ලෝකේ ආගම් 800ක් විතර තිබ්බත් මිනිස්සෙට නිවීමක් නැහැ, සැනසෙල්ලක් නැහැ. නිකන් ලේබලේ වැඩි වෙනවා, උළු ගන්න වැඩි වෙනවා, නිකන් කෑක ගහ බොරුවට මිනිස්සු කාලේ නාස්ති කරනවා, මතවාදවල මිනිස්සුන්ව ගිල්ලලා, මතවාදවල මිනිස්සුන්ව හිර කරලා ආගමික ත්‍රස්තවාදයක් මේ වෙනකොට ලෝකේ ක්‍රියාත්මක වෙනවා. ඒක හරි භයානක තත්ත්වයක්. ඕක බුද්ධිමත් ජනතාව, ඥානවන්ත මිනිස්සු ඔය ඔක්කොම ආගම් අනාගතයේදී ප්‍රතික්ෂේප කරනවා. ඒකට හේතුව තමයි සාමාන්‍ය පොදු මිනිස්යන්ගේ තියෙන සරල බුද්ධිය මත තියෙන දර්ශන මට්ටමටත් වඩා පහත් ම්ලේච්ඡත්වයක්, ත්‍රස්තවාදී ස්වභාවයක් ආගමික න්‍යායන් මත තිබෙනවා කියලා වැටහෙනකොට මිනිස්සු ආගම් අතහැරලා යනවා. එතනින් පස්සේ පින්නතුනේ ඇති වෙන්නේ චින්තන විප්ලවය. ඒ චින්තන විප්ලවය තුළ මිනිස්සු සත්‍යයටයි ගරු කරන්නේ. මිනිස්සෙකුට උමනා වෙන්නේ ආගමක් නෙමේ, ජාතියක් නෙමේ, සත්‍යය උමනා වෙන. සත්‍ය කියන්නේ මොකද්ද? ඒක හදවතට සැනසිලිදායක දෙයක් වෙන්න ඕන. හදවත සුවපත් කරන ඖෂධයක් වන්නට ඕන. ඒ තුල හාත්පසින්ම නිවීමක් තියෙන්නට ඕන. ඒ නිවීමක් තියෙන්න පින්නතුනේ මේ සංඥාව ඉක්මවා ගියොත්, මේ රූපය ඉක්මවා ගියොත්, මේ වේදනාව ඉක්මවා ගියොත්, මේ සංඛාරය ඉක්මවා ගියොත්, මේ විඥානය ඉක්මවා ගියොත් අන්න එතන තියෙනවා නිවන. ඔබ ඉක්මවා යා යුත්තේ රූපයයි, ඔබ ඉක්මවා යා යුත්තේ වේදනාවයි, ඔබ ඉක්මවා යා යුත්තේ සංඥාවයි, ඔබ ඉක්මවා යා යුත්තේ සංඛාරයයි, ඔබ ඉක්මවා යා යුත්තේ විඥානයයි. මේ පහ ඉක්මවා යන තැන, මේ පහ පසු කළාට පස්සේ ඔබට ලැබෙන්නේ ශාන්ත වූ භූමිය, නිර්වාණ තොටුපළ ඔබට හමු වෙනවා. ඉතාම ශාන්තයි. ඇයි? ඔබ මේ රූප, වේදනා, සංඥා, සංඛාර, විඥාන කියන මේ පද්ධතිය තමයි මිනිස්සෙක්ගේ හදවත තුල ක්‍රියාත්මක වන මනෝභාවයන් නිර්මාණය කරන පද්ධතිය. මේක සියලුම ආගමිකයන්ට තියෙනවා. දැන් ඇස, කන, නාසය, දිව, ශරීරය කියන එක සියලු ජාතකයන්ට, සියලු ආගමිකයන්ට තියෙනවා. එහෙමනම් මේ රූප, වේදනා, සංඥා, සංඛාර, විඥාන කියන මේ ඉන්ද්‍රිය ග්‍රහණය කලමනාකරණය කිරීමේ පද්ධතියත් සියලුම ආගමිකයන්ට තියෙනවා. එහෙමනම් මේව තුලට තමයි මිනිස්සුන්ට දෙන්නේ. ඔන්න බලන්න, රූපය විවිධ ශාස්ත්‍රවරුන්ගේ රූප දෙනවා. විවිධ දේවල් වලට අපිට එක එක නානාවිධ රූප දෙනවා. හොඳ නරක රූප. මේ ශරීරය කියන්නේත් එක රූපයක්. ඊළඟට වර්ණ කියන්නේත් එක රූපයක්. හැඩයකින් යුක්තයි, ආකාරයකින් යුක්තයි ඒ ඔක්කොම රූප. ඊළඟට හැම දෙයකම තියෙනවා වේදනාවක්. දැන් මේ මේසේ මම අත තබල බැලුවාම ඊට ආශ්‍රිතව වේදනාවක් තියෙනවා. ගොරෝසු දෙයක් බැලුවාම ඊට ආශ්‍රිතව වේදනාවක් තියෙනවා. ගින්දරට අත තිබ්බහම ඒම වේදනාවක් තියෙනවා. ඒ වගේ මනෝභාවයන් තුලත් මේ මනස, මේ වචනයක් පාසා අපි ලබා දීලා තියෙනවා යම්කිසි වේදනාත්මක ගුණයක් එක්ක තමයි මේ වචන තැම්පත් කරලා තියෙන්නේ. ඒ වේදනාත්මක ගුණයත් එක්ක මිනිස්යාගේ මනස තැම්පත් කරලා තියෙන නිසා ඒ වචනත් එක්කම විඳිනවා, ඒ රූපත් එක්කම විඳිනවා. හැම තිස්සෙම වේදනාත්මක දැවීම් ඇති වෙනවා. කොයිම් පැත්තකින් හරි මිනිස්යාව දෙවීමකට පාත්‍ර වෙනවා. ඊළඟට සංඥා පද්ධතියක් තියෙන එක එක සංඥාවල් තුලින් අපිව හසුරවන ගුණයක්, අපිව මෙහෙවන ගුණයක්, අපිව පාලනය කරන ගුණයක් තියෙනවා. අපි අපිට අයිති නැති ලෝකයා විසින් මේ මේ යත අපිව කලම්බන මහා ගතියක් තියෙනවා. ලෝකයේ තිබෙන රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ කියන සිතුවිලි කියන දේවල් මිනිස්යාව හසුරවනවා. ඒ නිසා තණ්හා දාසෝ කියලා කියනවා. මේ ලෝකයේ තියෙන මේ තණ්හාව නැමැති මේ බලය විසින් අපිව හසුරවනවා. අපි ඒකට දාසෙක් වෙලා, වැඩකාරයෙක් වෙලා තියෙනවා. ඊළඟට සංස්කරණය තියෙනවා අපි තුල ජීවිතේ. ඒ සංස්කරණය තුල තමයි හැම දෙයක්ම නිර්මාණය වෙන්නේ. ඔබට ඇහෙන දේ ඔබ වේගින් සංස්කරණය කරනවා. ඔබ දකින දේ වේගින් ඔබ සංස්කරණය කරනවා. ඇයි ඒ? මමංකාරය තුලත් අර තණ්හාව තුලත් තමයි මේ සංස්කරණය සිදු කරන්නේ. මේ සංස්කරණය තුලින් අපි උත්සාහ කරන්නේ මට කියලා යමක් ගන්නයි උත්සාහ කරන්නේ. නමුත් මට කියලා යමක් ගන්න උත්සාහ කරන තැන්වලදී වරදිනවා. දැන් මාළුවා කෑමක් හොයන්නයි හැමතිස්සෙම උත්සාහ කරන්නේ, මගේ බඩ පුරව ගන්නයි. නමුත් කෑමක් හැටියට සමහර වෙලාවට ගන්න දේවල් ඒ සපාගේ ජීවිතයට හානිකර විදියට බලපානවා. ඒ වගේ තමයි මිනිස්යා තුළ මේ සංස්කරණය කරලා ගන්න උත්සාහ කරන්නේ මට කියන හැඟීමටයි යමක්. ඒ දේවල් තුළ අර නොපෙනෙන ආකාරයේ කටුවක් තියෙනවා. ජීවිතේ මිනිස්සු ඔය හොඳයි ප්‍රියයි මනාපයි ගත්ත හැම එකක් ඇතුළෙම යම්කිසි කටුවක් කියන්නේ හිරවීමක්, එහෙමත් නැත්නම් ඍදුමක් තියෙනවා. ඒ කටුව කියන්නේ උදාහරණයක් ඇටියෙද අපි ගත්තේ ඍදුමක් තියෙනවා කියන එකයි. කටුවෙන් සිදුවෙන්නේ ඍදුමක් සහ හානියක්. එහෙමනම් ඒ හානියක් තියෙනවා. ඊට පස්සේ මේ විඥාන ධාතුව විජානනය කිරීම කියන එක අපි ළඟ තියෙනවා. තැම්පත් කර ගැනීම කියන එක තියෙනවා. දැනුම කියන එක තියෙනවා. ඒ දැනුම තුළ අපිට තිබෙන්නේත් අර ඉහත කිව්ව සියලුම කරුණු කාරණාවන් වල ඒක හරියට අඩුක් කරලා තියෙන රාක්‍ය වගේ, බඩු ටික තියලා තියෙන ඒ කබඩ් එක වගේ, එහෙම නැත්නම් මේසෙ වගේ කියලා අපිට කියන්න පුළුවන්. ඒ හොඳින් දරාගෙන උසුලාගෙන ඉන්නවා කුමක්ද? අර ඉහත කී රූප, වේදනා, සංඥා, සංකාර, විඥාන කියන එකේ මේක තමයි ඒ ටික රඳවල තියෙන කේසින් එක. එහෙමත් නැත්නම් ආවරණය, පෙට්ටිය හැටියට අපිට පැහැදිලි කරන්න පුළුවන්. මෙන්න මේ තුල ගුණ වෙන, මේ තුල හිර වෙන පුජ්‍යලයාට පුළුවන් කමක් නැහැ නිවන දකින්න. මෙතනින් එහාට දෙයක් පිළිබඳව සිටීමේ ශක්තිය, අධිචිත්තය සහ අධිඥානය කියන එක ඇති වෙන්න ඕන. අධිචිත්ත අධිඥාන කියලා කියන්නේ වෙන දෙයක් නෙමෙයි, තමන්ට වැඩිපුර හිතන්න හැකියාව තියෙන්න ඕන. ඒ කියන්නේ පේන සීමාවට වඩා, හිතෙන සීමාවට වඩා හිතන්න පුළුවන්, පේන සීමාවට වඩා බලන්න පුළුවන්, අහන සීමාවට වඩා අහන්න පුළුවන් හැකියාව ඔබට තියෙන්නට ඕන. එහෙනම් ඔබ සිතීමේ සීමාව ඉක්මවන්න පුළුවන් නම් ඔබට නිවන පේනවා. ඔබට දැකීමේ සීමාව කුමක්ද කියලා අඳුනගෙන දැකීමේ සීමාව ඉක්මවන්න පුළුවන් නම් ඔබට නිවන පේනවා. ඔබ මේ ලෝකේ හැම දෙයකටම වඩා ඉහළින් ඔබ ලෝකයේ දිහා බලාවේ. ඔබට පුළුවන් ලෝකයේ තියෙන උසම කන්ද උඩටත් ගිහිල්ලා ලෝකයේ දිහා බලන්න. ඔබට පුළුවන් අභ්‍යවකාශයට ගිහිල්ලා මේ මහා පෘථුවිය දිහා බලන්න. ඒත් ඔබට එක දෙයක් කරගන්න බැරි වුණානේ. මොකද්ද? ඔබට බැරි වුණා ඔබව ඉක්මවා ගිහිල්ලා ඔබ දෙස බලන්න. ඔබට හැකි වුණා ලෝකේ තියෙන ලොකුම කන්දට නැගලා ලෝකේ දිහා බලන්න. අභ්‍යවකාශයට ගිහිල්ලා මේ ලෝකේ දිහා බලන්න. ඒත් බැරි වෙච්ච කාරණේ මොකද්ද? ඔබට බැරි වෙලා තියෙනවා ඔබට වඩා ඉහළින් ගිහිල්ලා ඔබ දිහා බලන්න. එහෙමනම් මේ බාහිර ලෝකේ දිහා නෙමෙයි ඔබ ඉක්මවා ගිහිල්ලා බලන්න ඕන. බාහිර ලෝකේ නෙමෙයි ඔබ ගැලවිලා ගිහිල්ලා බලන්න ඕන. ඔබ තුලින් ගැලවිලා ගිහිල්ලා ඔබ දිහා බලන්න ඕන. ඔබ තුලින් ගැලවිලා ගිහිල්ලා ඔබ දිහා බලනවා කියලා කියන්නේ ඔබේ ඉන්ද්‍රිය ක්‍රියාකාරකම් වලට සාපේක්ෂිත ධර්මතාවයක් අරගෙන ගිහිල්ලා ඔබ දිහා බලනවා කියන එක නෙමෙයි. එහෙනම් ඔබ සංකල්ප නැති, මමංකාරය නැති, දෘෂ්ටි නැති, වචන නැති පුජ්‍යලයෙක් බවට පත් වෙනවා. වචන නැතුව ලෝකෙ දිහා බලන්න පුදුමාකාර සත්‍යක් මේ ලෝකෙ පේනවා, ලස්සනක් මේ ලෝකෙ පේනවා. දෘෂ්ටි නැතුව ලෝකෙ දිහා බලන්න පුදුමාකාර සැනසෙල්ලක් මේ ලෝකෙ පේ තියෙනවා. සංකල්ප නැතුව මේ ලෝකෙ දිහා බලන්න පුදුමාකාර ලස්සනක් මේ ලෝකෙ තියෙනවා. මොකද ඒ ලස්සන විඳින ලස්සනක් නෙවෙයි, නොවිඳින ලස්සනක්. වේදනාව තුලින් ඇති කරගන්න සැනසෙල්ල පෙන්නුතුනේ එච්චර හොඳ දෙයක් නෙමෙයි. ඒකෙන් දවන ඒ දැවීම, ඒ මොහොතින්ම ආපහු දුක්ඛදායී දැවීමකටත් පාත්‍ර වෙනවා, වෙනස් භාවයටත් පාත්‍ර වෙනවා. එහෙමනම් අවේදීත සැනසෙල්ල තමයි, අවේදනාත්මක මිහිර තමයි ලෝකයේ තියෙන ඉහළම සැනසෙලිදායක යහපත බවට පත්වන්නේ. එහෙමනම් අපි ටික වෙලාවක් බලමු පින්නතුනේ මේ ශ්‍රී සද්ධර්මයට අනුව මේ ලෝකය සහ ලෝක නිරෝධය මනාව තේරුම් අරගෙන, වේදනාව සහ වේදනා නිරෝධය මනාව තේරුම් අරගෙන, ඉන්ද්‍රියන් සහ ඉන්ද්‍රියන් වලින් වෙන්වීම හෙවත් නිරෝධය නිදහස කියන තේරුම් අරගෙන මේ ඉන්ද්‍රියන් ඉක්මවා, මේ සිත ඉක්මවා, මේ ලෝකය ඉක්මවා, වෙන ලෝකයක් අභිබවා නොවේ, මේ ලෝවම සිට මේ ලෝව අභිබවා ගිහිල්ලා මේ ලෝකයෙන් එහා ඇති සැනසිල්ල පිළිබඳව ටික වෙලාවක් විමසුම් බුද්ධියෙන් අවධානය යොමු කරගෙන සංසුන්ව ඒ උදාහරතර විමර්ශනයේ යෙදෙන්න. මතවාදය කියන්නේ කුමක්ද කියලා මම පැහැදිලි කරලා දෙන්නම්. සත්‍යවත් මතවාදයක් හැටියට ගන්නා තුරුම ඒ තැනත්තා සිටින්නේ මිත්‍යා දෘෂ්ටික පිරිසගේ ගණේමයි. උදාහරණයක් මම කියන්න. ඔය හැම දෙනාටම මම කියනවා අපේ ගෙදර නිවසේ කාමර පහක් සහිත සාලයක් තියෙන මේ නිවසක් අපිට තියෙන්නේ කියලා. දැන් ඒක මට ඇත්තක් වෙන්න පුළුවන්. ඒක මගේ ගෙදරනේ. මම ඇත්තක් වෙන්න පුළුවන් මේ කියන්නේ. ඒත් මං ඔබගෙන් විමසා සිටිනවා ඔබට ඒක ඇත්තක්ද? නෑ. ඒක ඔබට මතවාදයක්. ඇයි මතවාදයක් වෙන්නේ? ඔබ දැකලා නෑ. දැන්නම් එහෙමනම් ඔබට කරන්න තියෙන්නේ මං කෙරෙහි ගෞරවයෙන් විශ්වාස කරනවා. එච්චරයි. ඒ විශ්වාසය අයිති වෙන්නේ මිත්‍යා සංකල්ප ගණයට. ඔය ක්‍රමයට තමයි ලෝකයේ ආගම් නිර්මාණය වෙලා තියෙන්නේ. තේරුණානේ? ඔය ක්‍රමයට තමයි ලෝකෙ මතවාද නිර්මාණය වෙලා තියෙන්නේ. පුජ්‍යල ගෞරවයෙන් විශ්වාස කරනවා මිසක් දැකලා නැත. බුදුරජාණන් වහන්සේ කියන්නේ පච්චත්තං වේදි තබ්බෝ. ධර්මයේ කියා දෙන්නේ මේ තමා ළඟ තියෙන දේ ගැනම. ඒ නිසා ඉතින් ප්‍රත්‍යක්ෂ කරන්න කොහොමද යන්න ඕනේ? තමන්ගේ ඉන්ද්‍රියන් තේරුම් ගන්න කොහේවත් යන්න ඕනේ. තමන් ළඟ තියෙන ජීවිත පොත කියවන්න. ගොඩාක් අය ධම්මපදෙත් කියෙව්වා, බයිබලෙත් කියෙව්වා, කුරාණෙත් කිව්වා, භගවාන් ගීතාවත් කිව්වා. හැබැයි ජීවිත පොත කියෙව්වේ නැහැ. ජීවිත පොත එහෙමයි. දැනුම එකතු කළා. දැනුම කියන්නේ කවරක්ද කියලා බැලුවේ නැහැ. රූප බැලුවා. රූප කියන්නේ කවරක්ද? ශබ්ද ඇහුවා. ශබ්ද කියන්නේ මොනවාද? වචන කියෙව්වා. වචනයක් කියන්නේ කුමක්ද? සිතවිලි දුක සැප වින්දා දුක කියන්නේ කුමක්ද මේ? සැප කියන්නේ කුමක්ද මේ? සිතුවිලි කියන්නේ කුමක්ද මේ? ඇයි මේවා දැනෙන්නේ කියලා බැලුවේ නැහැ. ඔහි විඳ විඳ ඉන්නවා. ඒ නිසා අපේ පින්නතුන් ඒ විශ්වාස යන් වලට යන්න එපා. බුදුරජාණන් වහන්සේ ඇත්තම වෙන්නේ කියන්නේ. නමුත් අර මගේ නිවස ගැන මා කිව්ව කතාව වගේ අපි විශ්වාසයක් දරලා හිටියොත් අපි අයිති වෙන්නේ තර ලෝකයේ මතවාදී ගණේටමයි, මිත්‍යා දෘෂ්ටික ගණේටමයි, විශ්වාසයන් වල ජීවිත ගත කරන ඒ කණ්ඩායමටම තමයි අයිති වෙන්නේ. ආයි කිසි කතාවක් නැහැ. ඇත්තක් වෙන්න පුළුවන්. ඇත්තක් වුණත් මතවාදයක් හැටියට ඒ තිබිලා වැඩක් වෙන්නේ නැහැ. ඒක ප්‍රත්‍යක්ෂ වෙන්නට ඕන. දැන් කවුරු හරි මේ කෙනෙක් කියනවා මම බඩ පිරින්න අද හෝටලයකින් කෑවා. ඕක අහගෙන ඉන්න කෙනාගේ දැන් බඩ පිරිනවද? එයාද කියන්නේ එයාත් ගිහිල්ලා එක්කෝ අර හෝටලේ හොයාගෙන ගිහිල්ලා එකෙන් කන්න ඕන. ඒ වගේ අනිත් කෙනාටගේ බඩ පිරුණයි කියලා අනේ සාදු කියලා අපි වැඳගෙන ඉඳලා හරියන්නේ නෑ. අපේ බඩේ ගින්නකුත් තියෙනවා, අපේ දුකක් තියෙනවා, අපේ දුක නැති කරගන්නත් ඕන. අන්න ඒ නිසා ඔබ රහතුන්ලා වඳින්න, රහතුන්ලාට යාඥා කරන්න, රහතුන්ලා ශ්‍රේෂ්ඨයි කියලා ඒගොල්ලෝ අගේ කරන්න වැඩක් වෙන්නේ නැහැ. ඔබේ විමුක්තිය ඔබ හොයන්නේ. මට පැහැදෙන්න එපා. මම නිතරම කියන කතාවක් තමයි මට පැහැදෙන්න එපා. බුදුරජාණන් වහන්සේටත් පැහැදෙන්න උවමනාවක් නැහැ. ඔබ පැහැදිය යුත්තේ ධර්මයටයි. ඒ ධර්මයට ඔබ පැහැදෙනවා කියලා කියන්නේ සත්‍ය සොයාගෙන යනවා, සත්‍යයට ගරු කිරීමයි. ඒ සත්‍යයට ගරු කරන තැනම ඔබ බුදුහාමුදුරන්ට පැහැදුනා වෙනවා. බුදුහාමුදුරන්ට ගරු කළා වෙනවා, මට ගරු කළා වෙනවා, මට පැහැදුනා බවට පත් වෙනවා. එහෙම නැතුව මේ මස් ශරීරයේ මිනිස්සයාට පැහැදුනාම ඒ තමන්ට පේන දෘශ්‍ය කෝණයෙන් මා දිහා බලලා එක එක මිනිස්සෙට එක එක වෙලාවට එක එක විදියට හිතෙනවා නේද? ඒ දෘශ්‍ය කෝණය නඩුව ඒ මතවාදී ඒ පේන දේ ඒක හරිනේ. දැන් අපිට මිනිස්සෙක් දිහා වුණත් ටික වෙලාවක් බලාගෙන දවසක් ආශ්‍රය කර ඉන්නකොට එක වෙලාවකට හිතනවා මේ මිනිස්සයා හරි නිහතමානී කෙනෙක්. ආයෙ ටික වෙලාවක් යම් කිසි කාරණයක් නිසා මොන අපි කීයක් හරි ඉල්ලපු වෙලාවක අපිට දුන්නේ නැති වුණොත් මේ මිනිස්සයා හරි කූමෙහි කෙනෙක්. ඈ ආයෙ ටික වෙලාවක් ඉඳලා මොකක් හරි කාරණයක් නිසා හේතුවෙන් කවුරු හරි කෙනෙක් කෙරෙහි කිපිනව දැක්කහම අපි හිතනවා මේ මිනිස්සයා හරි ද්වේෂ සහගත කෙනෙක්. ඈ ඊට පස්සේ කවුරු හරි දෙයක් කාගේ හරි වටින දෙයක් ගැන දැකලා ඉරිසියාවෙන් මොනව හරි කිව්වොත් එහෙම හිතනවා මේ ආහාර ඉරිසියාවන්ත කෙනෙක්. මේ එකම පුජ්‍යලෙන් බෙදෙනවා විවිධ රටාවන් වලට අපි වාචික සහ ක්‍රියාකාරකම් අනුව. එනිසා බාහිරෙන් අපි හඳුන ගැනීම පුජ්‍යලෙ වැඩක් නැහැ. පුජ්‍යලෙ හඳුන ගැනීම හොඳයි ඒක ලෝකේට. නමුත් නිවන් දකින්න නම් ඔබ හඳුන ගන්න ඕන පුජ්‍යලෙක් නෙමෙයි. ඔබවයි හඳුන ගන්න ඕන. ඔබව හඳුනගත්තාම ඔබට පේනවා ඔබ තුල තියෙන ගැටලු ගොඩක් කියලා. මේක මහා ගැටලු මල්ලක්. මම හැප්පම්න ශරීරය ඇතුලේ තියෙන ප්‍රශ්නාර්ථ මල්ලක්. මේ ගැටලු මල්ලේ හොඳ ගැටලුව තෝරගන්නනේ හදන්නේ. ඈ දුක් ගොඩක් තියෙනවා. ටිකක් දුක අඩු එක තමයි ඔය තෝරගන්න උත්සාහ කරන්නේ. නමුත් කිසිම දෙයක් නැහැ පින්නතුනේ. සැපෙන් කෙලවර වෙන දෙයක් නෑ ලෝකේ. හැම දෙයක්ම තියෙන දුකින් කෙලවර වෙනවා. දැන් බලන්න ශරීරය අපි අල්ලගෙන ඉන්නේ සැපෙන්. දවසින් දවස අපිට පේනවා අර නයාගේ හිස පැත්තට කිට්ටු වෙනවා වගේ දුක කියන පැත්තට කිට්ටු වෙනවා. ඒ නිසා වයසට යන්න බයයි. දවසින් දවස දුක තමයි ලැබෙන්නේ. කෙස් ටික ටික ඉදෙනවා. දත ටික ටික දිර යනවා. ශරීරයේ ටික ටික එහෙම් මෙහෙම් ජරිබිරි ගන්න පටන් ගන්නවා. කොන්දේ අමාරු වෙන්න එන්න හැදෙනවා. ඉතින් කොහටද කිට්ටුවේ? දුක ළඟට. ඉතින් එතනින් අපි දුක ළඟට කිට්ටු වෙනවා කියලා කියන්නේ අනිත් සියලුම දේවල් ලුත් දුක ළඟට කිට්ටු වෙනවා කියන එක. එක්කෝ ඒ වස්තු අපිව දාලා යනවා, නැත්නම් අපිට ඒ වස්තු දාලා යන්න සිද්ධ වෙනවා. කොච්චර හිතාගෙන හිටියද? එහෙනම් ප්‍රශ්නාර්ථ මල්ලක් තියෙන මේක ඇතුලෙන් සැනසෙල්ල හොයන්න බෑ. මෙතනින් පිට වෙලා යන්න ඕන. කොතනින්ද මෙතනින් කියලා කිව්වේ? තමන්ගේ තමා තුලින්, තමන්ගේ මනසින්, තමන්ගේ ආත්මයයි කියන තැනින් තමන් පිට වෙලා යන්න ඕන. කොහරද පිට වෙලා යන්නේ? කොහරද පිට වෙලා යන්නේ? ඉන්ද්‍රියට සාපේක්ෂිත නැති ලෝකයකට යනවා. අතීත අනාගත වර්තමාන නැති ලෝකයකට යනවා. විඳින්න නැති අවේදීත ලෝකයට යනවා. චේතනා කර්ම නැති චේතෝ විමුක්තියක් ඇති තැනකට යනවා. භව නිරෝධයක් තියෙන තැනකට යනවා. මේ ඥාන දර්ශනය. මේ ඥාන දර්ශනය හරිම සැනසෙලිදායකයි. මේ දර්ශන සම්පත්තිය යදා පඤ්ඤාය පස්සති කියලා දකින්න පැ මේ අනිත්‍යතාවය කියලා කියන්නේ ඕකට. කැඩෙනවා බිඳිනවා මේ කුඩු වෙලා යනවා කුණු වෙලා යනවා නෙමෙයි. අනිත්‍යතාවය කියන්නේ කිසිම දෙයක් නියම කර නොගත් ස්ථානය. කිසිම දෙයක් අල්ලගත්තේ නැති ස්ථානය. අනිත්‍යතාවය කියන්නේ ඒක. නමුත් මේ බෞද්ධ සමාජය තුළ ප්‍රචලිත වෙලා තියෙන වැරදි මතයක්. දැන් බලන්න ශබ්දකෝෂය අරගෙන පාළි ශබ්දකෝෂය අරන් බලන්න. නොබැදීම, නොඇලීම, නියම කර නොගැනීම අනිත්‍ය කියලා කියන්නේ. නිත්‍ය කියලා කියන්නේ නියම කරනවා. මේ සුදු පාට කෝප්පේ, මේක කහ පාට කෝප්පේ, මේ කහ පාට මේසෙ, මේක ගුරු පාට මේසෙ, මේ මම, මේ අරන් අය, අරයා වැරදි, මෙයා වැරදි, මේකේ වටිනාකම මෙච්චරයි, මේ මොනවද තියෙන්නේ? නියමයන් කියන්නේ මේවට. නියම කර මිල නියම කරනවා. නියතය කියන්නේ ඒකටනේ. එතකොට අනිත්‍ය කියන්නේ නියත නොකිරීම. නියත නොකිරීම කියලා කියන්නේ අල්ලා නොගැනීම. නියතයක් මගින් සිදු කරන්නේ මොකද්ද? තහවුරු කිරීමක්, අල්ලා ගැනීමක්. අල්ලාගෙන නියතයක් දෙනවා. ওই ක්‍රියාවලියයි මිනිස්සු ළඟ තියෙන්නේ. එක එක දේවල් වලට එක එක අගය දෙනවා. දැන් අපිට බුදුහාමුදුරුව අපි නියම කරගන්නෝ හරි උදාරයි ශ්‍රේෂ්ඨයි කියලා. අපි බුදු පිළිම වහන්සේ අපි නියම කරගන්නෝ දැක්කහම දෑතොඳවල වඳින්න ඕන කියලා. නමුත් ඉතින් මේක මේ අර මේ වෙනත් ආගමිකයෙක් නියම කරගන්නේ ඔබ නෙමෙයි, දැක්ක තැන මේ ගහලා කුඩු කරන්න ඕන කියලා නෙමෙයි. ඒ යාගේ නියමය. වෛරයෙන් දෙයකට නියම කරගන්නත් පුළුවන් නේද? දැන් අපි බුදුරජාණන් වහන්සේගේ බෝධීන් වහන්සේ දැක්කහම අපේ නීම හරි ගරුත්වය. සමහර අය දැක්කහම හරි තරහක් ඇති වෙන පුළුවන්. ඒ යාගේ නීමේ අපිට ද්වේෂයෙන් ඕනම දෙයක් නියම කරන්න පුළුවන්. ගෞරවයෙන් යමක් නියම කරන්නට පුළුවන්. මේ තමයි නියම. එහෙමනම් මේ නියම කර නොගන්න තැන තමයි අනිත්‍ය කියලා කියන්නේ. අනිත්‍ය ඇති තැන තියෙන තථාගත දර්ශනය. තථාගත දර්ශනේ anu තත්තාකාරය. තත්තාකාරය anu යමක් තියෙන ස්වභාවයේ තියෙන විදියට පැහැදිලි වෙනවා. සාධාරණත්වයේ යුක්ති සහගත භාවය, සම්මුති ලෝකය, පරමාර්ථ ලෝකය, විය යුතු ආකාරය, විය යුතු වෙනස, මේ ඔක්කොම ටික පැහැදිලි වෙනවා. මානව ධර්මය, මානව ස්වභාවය, සංකල්පවල යථාර්ථය, දුකෙහි ඇති පීඩනය, සැපේ ස්වභාවය, මේ සියල්ලක්ම පැහැදිලිව පේනවා. ඒ පේන නිසාම එයා මනෝභාවයන්වල ලෝභ ද්වේෂ මෝහවල ජාතිවල ආගම්වල රැඳිච්ච කෙනෙක් නෙමෙයි. මේ සත්‍ය අවබෝධ වෙනවත් එක්කම ජාතියක් නැහැ, ආගමක් නැහැ, වර්ගයකුත් නැහැ, මොකක්වත් නැහැ. තේරෙනවනේ? මේ සෝභා දහමේ මේ කුට්ටි බෙදාගන්නනේ හදන්නේ. මේ මහි කාන්තාව මහ පොළොව hina වෙනවා මේ මිනිස්යන්ගේ වැඩවලට. ඈ මේක අපේ රටලු. දැන් මිනිස්සු ටික ඔක්කොමල එකතු වෙලා කියනවා මේක අපේ රට කියලා. ඉන්දියානුව කියනවා ඒක ඒගොල්ලන්ගේ රට කියලා. ඇමරිකානුව කියනවා අපි ඇමරිකානුව රට කියලා. ඈ ඊළඟට කියනවා මේක අපේ ජාතිය කියනවා, මේක අපේ ආගම කියනවා. ඔය මොකක්වත් තිබුණේ නැහැ අර ප්‍රසූතාගාරයේ පුංචි ළමයට. ආයි අර මල්ශාලාවට යන මිනිස්සයටත් නැහැ. ප්‍රසූතාගාරයේ හිටිය පුංචි ළමයටත් නැහැ, මල්ශාලාවේ ඉන්න මිනිස්සයටත් නැහැ. අර එම්බම් රූම් එකට දාලා ඉන්න වෙලාවට නැහැ. ඒත් පිටින් මිනිස්සු ඒකටත් ලාංඡන ගහනවා. හැබැයි මැරිච්ච මිනිස්සෙට පුත් නැහැ. ඒකට පිටින් ලාංඡන ගහනවා. ඉතින් මහා පුදුමයි. ඒ නිසා සබ්බේ පුතඥා උම්මත්තකා කියලා කියන වචනය බුදුරජාණන් වහන්සේ මොන තරම් ශ්‍රේෂ්ඨ සහ පැහැදිලි නිර්වචනයක්ද, පැහැදිලි කාරණයක්ද කියන එක පිළිබඳව දැන් ඔය කාටත් වැටහෙනවා. ඔබ මේ උමතු ගොඩේ ඉන්න එපා. සියල්ල අතහරින්න. බොහෝ දේ අතහරින්න අපේ අය දන්නවා. හැබැයි ඔවුන් දන්නේ එක ක්‍රමයක්. මොකන්ද? සියල්ල අතහරින්න දන්නේ. සියල්ල අතහරින්නේ බාණ්ඩ නෙමේ, වස්තු නෙමේ. සියල්ල අතහරින්නේ මනෝභාවයන්. සියල්ල අතහරින්න දෘෂ්ටි, සියල්ල අතහරින්න වචන, සියල්ල අතහරින්න. එතකොට අතහැරීම කියන එක කොහට දයි තියෙන්නේ? අර වචන වචනවලට. දෘෂ්ටි කියන එක අයිති වෙන්නේ තවත් දෘෂ්ටියකට. සංකල්ප කියන එක අයිති වෙන්නේ තව සංකල්පයකට. තේරෙනවනේ? අතහරින්න කියන එක අයිති වෙන්නේ අල්ලා ගැනීමකට. අතහැරීම ක්‍රියාවක් බවට පත් වුනොත් එය තවත් අල්ලා ගැනීමක්. එනිසා අතහැරීම ක්‍රියාවක් කර නොගන්න, ක්‍රියාවෙන් නිදහස් වෙන්න. ක්‍රියාවෙන් නිදහස් වීම යනු නිකරුණේ සිටීම නොවන බව මතක තියාගන්න. නිකරුණේ සිටීම තමාගේ ක්‍රියාව බවට පත් කරගත්තොත් එයද ක්‍රියාවක් බව තේරුම් ගන්න. එහෙනම් සැබවින්ම ඔබ ක්‍රියාව ඉක්මවන්නේ කෙසේද යන්න විමසුන් බුද්ධියේ නුවණ අවදි කරන්න. අන්න ඔබට විමසන්න තැන. එහෙනම් ඔබ උත්සාහ කරන්න ඕන ක්‍රියාවකට නොඇටි ක්‍රියාව ඉක්මවන්නේ කෙසේද? දෘෂ්ටියකට නොඇටි දෘෂ්ටිය ඉක්මවන්නේ කෙසේද? සිතුවිල්ලකට නොඇටි සිතුවිල්ල ඉක්මවන්නේ කෙසේද? අල්ලා ගැනීමකට නොඇටි අතහැරීම සිදු කරන්නේ කෙසේද? ඔන්න විමසුන් බුද්ධිය දැන් අවදි වෙන්න ඕන තැන. ඔය විමසුන් බුද්ධිය පහළ වෙන්නේ විශිෂ්ට ඥානයක් තියෙන ප්‍රඥාවන්ත නුවණ තියෙන අයට. ඔබ ගැන ඔබ හිතාගෙන ඉන්නවා නම් ඔබ ඥානවන්ත නෙමෙයි කියලා එහෙම හිතන්න එපා. එහෙම හිතන්න එපා. හැම කෙනෙක්ම නොවෙන්න පුළුවන්. නමුත් ඒ ගමන අපිට යන්න පුළුවන් දෑත දෙපයි තියනවා නම්. ඔබ සිරීපාදේ කවදාවත් ගිහිල්ලා කෙනෙක් නැහැ කියලා සංවේගයටපත් වෙන්න එපා. ඊට අවශ්‍ය කරන දෙපයයි දෑතයි තියෙනවනේ ඔබට යන්න පුළුවන්නේ. ඒ වගේ ඔබට තියෙන බුදුහාමුදුරුවන්ට තිබිච්ච ඉන්ද්‍රියන් 6ම ඔබටත් තියෙනවා. බුදුහාමුදුරන්ට එකක් වැඩියෙන් තිබ්බයි කියලා අපි අහලා නැහැ. බුදුයන් වහන්සේට තිබ්බෙත් ඇස් දෙක, කන් දෙක, නාසය, දිව, ශරීරය, මනස. වැඩි දෙයක් තිබ්බේ නැහැ. එහෙනම් බුදුරජාණන් වහන්සේට තිබු බලයම ඔබට තියෙනවා. අපි නිකම් බොරුවට බොරු හුවා දැක්වීමක් දාලා උන්වහන්සේට පාරමිතා තිබ්බා, බල තිබ්බා, අරව තිබ්බා, මේව තිබ්බා, අපිට බෑ කියන හීනමානය ඇති කරනවා. ඒක වැරදි. අපිත් බුදුහාමුදුරු වගේම කාලාන්තරයක් මේ සසර සැරිසරන අය. අපිත් බුදුහාමුදුරු වගේම ගොඩාක් අය දැකලා තියෙන අය. ඒ නිසා අපි ගැන අභිමානයක් ඇති කරගන්න ඕන. අපේ උත්සාහය සහ අපේ දිරිය මත අපිට දකින්න පුළුවන් කියලා දෙන්න ඕන. කාඩවත් ගරු කර කර ඉන්න නෙමේ, කවුරුත් අදහා අදහා ඉන්න නෙමේ, කවුරුත් යද යද ඉන්න නෙමේ. ඔබේ සැනසිල්ල ඔබේ මනස තුළ ඔබ තෝරගන්න ඕන. ඒකෙන් අදහස් වෙන්නේ මානසික ගුණයක් ඇතුව ලෝක චාරිත්‍රයට ගරු කිරීම, වන්දනා කිරීම තිබිය යුතුමයි. දැන් ඒයින් නතර නොවන්න කියන එකයි කිව්වේ පාගේ එහෙම නෙමේ. හොඳයි, ඒයින් නතර නොවන්න. ඒකෙන් නතර වෙන්න එපා. ඔබ බුද්ධිය වඩා ගන්න. ඉතින් ඔබට තේරිලා තියෙනවා නම් ඔබ ඉන්නේ දුක්ගොඩක කියලා, ඔබට අනිවාර්යයෙන්ම අවශ්‍ය කරනවා මේකෙන් නිදහස් වෙන්න. හැබැයි දුක්ඛ සත්‍ය දැනিলা නැත්තම් එතෙක් ඔබ ලෝකයේ විඳි ඉක්මනින්ම විඳලා බලන්න. හිර කරගෙන ඉන්න එපා. අර එක භික්ෂුන් වහන්සේ නමකට එක කාලෙකදී මේ කොච්චර ගමට හඳුන්නත් මේ නිවන් දකින්නේ නැහැ. උපදෙස් දෙනවා කියන්නේ මේ කමට හඳ දෙනවා කියන්නේ මේ විදිහට අනුශාසනා කරන උපදෙස් දෙනවා, මේ ජීවිත අවබෝධය ඇති කරගන්න. පිළිකුලක් ඇති කරනවා නම් නෙමෙයි, අද කාලේ වගේ අද කාලේ හැමදෙරු ටික කරන්නේ මිනිසුන්ට ජීවිතේ එපා කරනවා, තිත්ත කරනවා. ඒක නිවන් දකීම නෙමෙයි. ඒක හැමදෙරු කෙනෙකුට ඉතින් තියෙනවා මේ අර අර කතාව මනෝභාවයක් කටපත් කිරීම. ඉතින් ඒ කාලේ සාමිවහන්සේට මේ මනෝභාවයක් ඇති වෙලා තිබ්බා. මොකන්ද මේ කකුළු මස් කන්න ඕමනා වෙලා තිබ්බා. කකුලේ මා යා පොඩි කාලේ කාපිකම් මතක් කළා. නැවත දොළ දුකක් වගේ මේක හිතුණා, ආසාවක් හිතුණා කන්න ඕනේ කියලා. එහෙම හිතෙනවා. දැන් මටත් එහෙම හිතෙනවා. දැන් මේ පහුගිය දවසක මම ওই ආසයි අර පොල් මද කන්න. දැන් ඉතින් මට මගේදී හම් වෙනවා මේ පොල් මද. ඉතින් මම ඉතින් අතර කළා. ඉතින් අරගෙන ආවා මේ පොල් මද කන්න. ඉතින් ඒක තණ්හාව හරි තෘෂ්ණාව හරි මොකෝ හරි නෙමෙයි. ඒ සාමාන්‍ය මිනිස්යාගේ තියෙන යම් යම් මනෝභාවයන් තුළ ඇතිවන ඒ රුචිකත්වය. ඒකේ කිසිම මේ වරදක් වෙන්නේ නැහැ. බාහිර ක්‍රියාකාරකම් තුළ වරදක් වෙන්නේ නැහැ. ඒක ඒ රුචිකත්වය එතන ඉවර වෙනවා. ඉතින් අර උන්වහන්සේට ඒක දැන් කකුළු කකුළුවා කියන්නේ අනිත්‍යයි, කකුළුවාට කකුල් මෙච්චර දිනනවා, කකුළුවා කියන්නේ දිරලා යනවා, පස් වෙනවා කියලා කියන්න ගිහලා හරියන්නේ නැහැ. දැන් මොකද කරන්නේ? බුදුරජාණන් වහන්සේ ගුවා ආර මුහුදු පැත්තේ යන්න පින්න පාතේ කාලය යාම ඔන්න. ඉතින් මුහුදු පැත්තේ ඉතින් දානෙට පින්න පාතේ බෙදන්නේ මස් මාළුනේ ඉතින් තියෙනේවනේ. ඉතින් කකුලෙකුත් හම්බුණා. ඈ දැන් හම්බුණාට පස්සේ ඔන්න කකුළු මස් හොඳට කාලා දැන් බඩ පුරුණා. අර දොළ දුක නැතුව ගියා. අපි දොළ දුක කියලානේ. ඒ වගේ සමහර වෙලාවට ජීවිතේ විඳලා තේරුම් ගන්න නැති දේවල් වල හිර වෙලා හිටියොත් එහෙම මනස යන්නේ ඉස්සරහට යන්නේ. කොච්චර කියලා දුන්නත් ඒ අත්දැකීමක් නැති දේවල් තේරුම් ගන්න බෑ. දැන් අද සාමිවහන්සේලා හැටියට අපිටත් තෙන්නේ ඒකයි. ගොඩාක් දෙනෙකුට වෙන්නෙත් ඒකයි. මට නම් එහෙම නැති වුණා. ගොඩාක් දෙනෙකුට දෙන්නේ මේ ලෝකය අර තේරුම් ගත යුතු ආකාරයට තේරුම් ගත්තේ නැති වුණාට පස්සේ ඒගොල්ලන්ට විචිකිච්ඡාවක් තමයි ඇති වෙන්නේ. පැවිදි භූමියේ ඉඳගෙන ගිහි ජීවිතයේ සිහින ඇති වෙන්න පුළුවන්. ඒ උන්වහන්සේලා දන්නේ නැහැ මේ මොටෝ සයිකලේ යන්නේ මොකන්ද තත්ත්වය, වාහනයක් පදවගෙන යද්දී තියෙන මොකන්ද තත්ත්වය, මොකන්ද යුග ජීවිතයේක තත්ත්වය, කුමක්ද දරු සෙනෙහස කියන්නේ, කුමක්ද ආදරේ බැඳීම් කියන්නේ, ඒවා තුළ තියෙන ගැෂ්ඨනේ. මේ කුඩාම කාලේ අවුරුදු 10 12 මහන වුණාම තියෙන ප්‍රශ්නේ මේක. ඒ කාලේ ගොඩක් අය යම් ප්‍රමාණයකට විඳ දරාගත් අය තමයි බහුතරයක් ආවේ. ඉතින් ඒ කාලේ අර කුඩා කාලයෙන් ආවත් ඒගොල්ලන්ට නිවැරදි අනුශාසනය තුලින් රහත් භාවයට පත් වෙච්ච නිසා අර කිසි දෙයක් ඊළඟට මේ මනෝභාවයන් හැදෙන්න ඉඩක් ලැබුණේ නැහැ. ඒ නිසා මේ ධර්ම අවබෝධයට පිවිසෙන්න ඕන. එහෙම නැත්නම් අර අත්දැකීම් ලැබලා එන්න ඕන. දැන් එක දවසක් කරයා කකුළු මස් කාපු නිසා න්‍යාය කන්න හිතුනේ. ඒ නිසා අර සමාජයේ වැඩෙත්ම ඇති වෙන මනෝභාවයන් නැහැ. අර කුඩා කාලේම මාර්ගඵලයට පත් වුණා. නැත්තම් ඇති වෙනවා. නැත්තම් යෞවනත්වයේ මත සහ වැඩි වියත් එක්කම ඇති වෙන ඒ මනෝමය සංකල්ප හටගන්නව ධර්ම අවබෝධය නැති වුණා. ඒක වළක්වන්න බෑ. දැන් ජීවිතේ විඳපු පිරිසක් හැටියට ඕගොල්ලන්ට දැන් තේරෙනවා. හොඳට තේරෙනවා. හොඳට තේරෙනවා. ඒකයි තියෙන ස්වභාවය කියලා. මේකයි තියෙන தত্ত্বය කියලා. දැන් මේ කිසි දෙයකට මේ පිළිකුල් කලයි කියලා වැඩක් නම් වෙන්නේ නැහැ. පිළිකුල් කරයි කියලා කියන්නේ ගැටීම. ඒ මනෝභාවයන් වෙනස් කරන්න උත්සාහ කරලා වැඩකුත් නැහැ. අපිට ඕන ඒකෙන් නිදහස් වෙන්න. දැන් ගිනි අඟුරක් අතේ තියාගෙන ඉන්න පුළුවන් ක්‍රම තියෙනවනේ. ප්‍රශ්නේ තියෙන ගිනි අඟුරක් ගත්තොත් අපි මොකද කරන්නේ? පිච්චෙන නිසා මොකද කරන්නේ? උඩ දම දම ඉන්නවා. ටික දොරක් ගුණ ගඟුරක් අරගෙන යන්න සිද්ධ වුණොත් අපි අත් දෙකට මාරු කර කර අරගෙන යනවා. වලඳක් හරි ටිකක් රස්නේ එකක් අතින් අල්ලන්න සිද්ධ වුණොත් අපි මෙහෙම ඇඟිලි මාරු කර කර ඇඟිලි මාරු කර කර ගෙනියනවා. එතකොට අර පිච්චෙන ස්වභාවය අඩු වෙනවා. ඉතින් ජීවිතෙත් ඕක තමයි අපි කරගන්නේ. ඒ තියෙන දුකට පිළිසරණ සොයන්නේ එහෙට මෙහෙට පොඩ්ඩක් මාරු වෙලා තමයි හදන්නේ. අර TV channel මාරු කරනවා වගේ තමයි මේක හරියන්නේ නැත්නම් ඊළඟ channel එක. ඉතින් කෑමත් මාරු කරලා බලනවා, ඉන්න ඇඳයි කොට්ටෙත් මාරු කරලා බලනවා, කොණ්ඩේ මෝස්තරෙත් මාරු කරලා බලනවා, ඇඳුමත් මාරු කරලා බලනවා, සෙරප්පු දෙකත් මාරු කරලා බලනවා. ඉතින් මාරු කර කර මිනිස්සු කොහොම හරි මේ දුකින් බේරෙන්න උත්සාහ කරනවා. නමුත් ඉතින් කොච්චර උඩ දම දම ගියත් අර ගිනි අඟුර පිච්චෙන සුළු ගුණය නම් මිනිස්සයන්ගේ ජීවිතයෙන් බැහැර කරගන්න පුළුවන් කමක් ලැබෙන්නේ අර ලෝක නිරෝධය. මේ ඉන්ද්‍රියන් හය සත්‍යයක්, මේ ඉන්ද්‍රියන් හය යථාර්ථයක්, මේ ඉන්ද්‍රියන් හය මම කියන්නේ ඉන්ද්‍රියන් හය කියන මමායනේ සංකල්පය දුරු වෙන තාක් කල්ම නිදහසක් නැහැ. ඔබ ඉවත් කළ යුත්තේ වෙන අන් කිසිවක්ම නොවේ. ප්‍රමුඛ කාර්යය මමත්වයයි. මමත්වයයි ඉවත් කළ යුත්තේ. එහෙ නැත්නම් ආත්ම දෘෂ්ටියයි. ආත්ම දෘෂ්ටිය ඉවත් කරන්නට තියෙන ක්‍රමවේදය මොකන්ද? සියලු ක්‍රමවේදවලින් නිදහස් වීමයි. තේරුණා නේද? සියලුම කර්මවලින් නිදහස් වීමයි. කර්ම කම්ම නිරෝධාය සංවත්තති කියලා සඳහන් කරනවා. කර්ම නිරෝධ කිරීමෙන් තමයි සැනසෙල්ල ලැබෙන්නේ. දිට්ඨිංච අනුපගම්ම සීලවා, දුස්තිවලටපත් නොවීමෙන් තමයි සීලය ඇති වෙන්නේ. එහෙම නැත්නම් මේ මමායනය ඉක්මවා යන්නේ. හැබැයි මේ කියලා දීලා තියෙන්නේ මේ අපේ අයට නම් සිල් කියලා උගන්වලා තියෙන බෞද්ධයන්ට මේ අර ඉන්දියාවේ එක්ස්පයර් වෙච්ච මේ සිල් ටිකයි විනය ටිකයි මෙහෙ ගෙනල්ලා ගහලා අඳින්න දෙන්නෙත් නැහැ, කන්න දෙන්නෙත් නැහැ, බොන්න දෙන්නෙත් නැහැ, රන් අබරණ පළඳින්න දෙන්නෙත් නැහැ, කොණ්ඩේ පී මහ පුදුම වදයක් දෙන්නේ. දැන් අපි එහෙම භාවනා කරන්න ගියාම මාලා ගන්ධ විලේපන වලට අහු වෙනවයි කියලා අපිට දෙන්නේ අර සන්ලයිට් කැලි මූණ හොදන්න. ඒ ඕවා ගාලා ගාව මේ මූණ පතුරු යනවා. ඇස් දනවා. ඒ නේ මූණේ ගන්න බෑනේ මේ රෙදි හොදන සබා. ඉතින් යන්නේ ඒ විදිහේ මහා අන්ධ වැඩපිළිවෙලක් තියෙන නිසා ඒ අන්ධ ක්‍රමවේදේ දරාගත් ආගමික පරපුර විනාශ වෙනවයි කියන එක අහන්නම දෙයක් නැහැ. ඉතින් ඒක තමයි වෙලා තියෙන්නේ. මොකද ප්‍රායෝගිකව යංගිසි ඒ ජන කොට්ටාසය ජන වර්ගය පිරිහිනවා නම් ඒක ඇතුලේ මොකක් හරි තියෙන අසුභවාදී චින්තනයක්. දැන් අද බුරුමේ ගත්තත් ඔය පිරිහීගෙන යනවා. තායිලන්තේ ගත්තත් ඇති දෙයක් නැහැ. ඔහි ඉන්නෝ නිකන් මැටිගොඩෝල් වගේ මිනිස්සු ගුරුපේ නම් පොඩ්ඩක් ලස්සනයි. ඇති දෙයක් නැහැ, විශේෂ චින්තනයක් නැහැ. යංගිසි සුළු කිරිසක් ඉන්නෝ චින්තනයක් ගොඩ නගාගෙන උත්සාහ කරන විශේෂයෙන් මේ ජීවිතය කුණු ගොඩක්. මේක මහා වැඩක් නෑ. මේකේ බඩවැල් තියෙනවා, මේකේ කුණු ගඳ ගහනවා, මේකේ මල පහ තියෙනවා, මේක බඩේ කෑවහම මේක ඇතුලේ බලුවමනේ වගේ. ඉතින් ඕක අපිට කියලා දෙන්න ඕනේ. අපි දන්නවනේ ඔය සිද්ධිය. ඕවා කියලා දීලා නිවන් දක්කන්න පුළුවන් නම් එහාම දුරවන්ට තියෙන්නේ අර මෝචරී මිනිස්සියත් එක්ක සම්බන්ධතාවයක් ඇති කරගෙන ඉස්සල්ලාම අන්නේ මිනිහ නිවන් දක්කන්න ඕනේ. ඒ මිනිහට නිතරම පේන්නේ එහෙම නිවන් දක්කන්න පුළුවන් නම් ওই වෛද්‍යවරු ටික අඬ ගහලා ඉවර වෙලා නිවන් දක්කන්න ඕන. දැන් මට දවසක් වෛද්‍යවරේ කිව්වා, "හාමුදුරනේ අපි දන්නවා මේක ඇතුලේ තියෙන්නේ ලී. මේක ඇතුලේ තියෙන්නේ මහ කුණු ගඳ ගන්න දේවල් ටික. මහ පුදුම පිළිගඳක් තියෙන්නේ. මම මේ බඩවල් කපන බර ගානක් මාසෙකට මට මේක දැකලම එපා වෙලා. ඒත් හාමුදුරනේ රාගසිත නැති වෙන්නේ නැහනේ. ද්වේෂසිත නැති වෙන්නේ නැහනේ. ඈ මේ මානසික මේ මේ මේ කම්පනයන් අපිටුල් නැති වෙන්නේ නැහැ නේ. ඒ වෙහිම තියෙනවානේ. ඒකට හේතුව මොකද්ද? අන්න එහෙමනම් මෙහෙම මේ පිටින් කරුණු පෙන්නවා කියලා පෙනුණා කියලා ඒක නැති වෙන්නේ නැහැ. ඒක මනෝ විග්‍රහයක් තුලින් මනසේ ස්වභාවය තුලින් ඒක හඳුන ගන්නට ඕන. ඒ නිසා අපි එක එක මනෝභාවයන් තුල දැඩි කරගෙන කොච්චර ඉන්න උත්සාහ කළත් ඒ මනෝභාවයෙන් නිදහස් වෙන තුරුම ඒ මනෝ පෙරලිකාරත්වයෙන් නිදහස් වෙන්නට බෑ. මනස පෙරලෙනවා. ඒක නතර කරන්න බෑ. මිනිසුන්ගේ ඔය හිතවල ඇතුලේ තියෙන ආදරේ ප්‍රේමය කියන එකත් පෙරලෙනවා. නැහැ කියන්න බෑ. ඈ එක්කෝ මා නෝන දාල මහත්තයා යන පිටරට අවුරුදු 5කට පෙරලිලා තියෙන්නේ නැද්ද එනකොට? පෙරලිලා තියෙනවා. ඒක නැති වෙන්නේ ඒක විද්‍යාත්මක න්‍යාය. නිතර ඉතින් කතා බහ කරලා එහෙම නිතර නිතර සම්බන්ධතාවයේ තියෙනවා නම් පෙරලෙන ගුණය ටිකක් හරි අඩු වෙනවා. හැබැයි ඇහැට පේන්නේ නැති වෙන, කනට ඇහෙන්නේ නැති වෙන බොහෝ කාලයක් තිබ්බොත් පෙරලෙනවා. ඒක තමයි සත්‍යය. ඒ නිසා මනෝභාවයක් නේ ඔය ප්‍රේමය ආදරය කියන එක. හොඳ සංවේදී සතුටක් හිතවතට දන්නවන ගුණයට ඒකට ඇල්මක් දක්වනවා. ඊට පස්සේ කියන්නේ ඒකට ආදරය කරනවා කියලා. දුකක් දැනනකොට අපි ඒකට ප්‍රතික්‍රියාවලියක් දක්වනවා. ඒකට කියන්නේ වෛරය කියලා. ඉතින් කාලයකදී ආදරය කරපු දේවල් වලට මිනිස්සු කාලයකදී වෛරත් කරනවා. කාලයකදී වෛර කරන දේවල් වලට කාලයකට ආදරෙත් කරනවා. අත්දැකීමෙන් කියන දේවල් නෙවෙයි, පොතපත කියලා තේරුම් අරගෙන කියන දේවල්. ඉතින් මේ අපි මේ මනෝ මානසික ලක්ෂණ සහ ලෝකයේ මිනිස්සුගේ ප්‍රශ්න වලට අහුම්කන් දීම තුලදී අපි මේ අවබෝධයන් ලබා ගන්නවා. අත්දැකීම් නැහැ කියලා කියන්නත් බෑ, අත්දැකීම් තියෙනවා. ඒ නිසා මෙන්න මේකයි ලෝකයේ தত্ত্বය. ඒ නිසා මේ ලෝකය ඉක්මවා යන ක්‍රමවේදය ගැන හැමතිස්සෙම විමසිල්ලෙන් ඉන්න, ඔබ සතියෙන් ඉන්නට ඕන. ඔබේ ක්‍රියාවලිය ගැන නෙමෙයි, ඔබේ ක්‍රියාවලිය ඉක්මවීම ගැන. අපි භාවනාවල් වල අපි උගන්වන්නේ ඔබේ ක්‍රියාවලිය ගැන සිහියෙන් ඉන්න කියලා. නෑ, ක්‍රියාවලිය ගැන නෙමෙයි සිහියෙන් ඉන්න ඕන. ඔබ ක්‍රියාවලිය ඉක්මවන්නේ කෙසේද? ඔබේ සිතේ ඇති වෙන සිතුවිලි ක්‍රියාපද්ධතිය ගලාගෙන යන ක්‍රියාපද්ධතිය ගැන නෙමෙයි ඔබ සිහියෙන් ඉන්න ඕන. මේ ක්‍රියාපද්ධතිය මම ඉක්මවන්නේ කෙසේද? දැන් ওই ගුවන්තොටුපළේ ඉන්නෝනේ ආරක්ෂක නිලධාරීන්. ඒගොල්ලෝ බලාගෙන ඉන්නේ මේ ලස්සන ඇඳුම් ගේනෝ, කම්පියුටර් ගේනෝ, සෙල්ෆෝන් ගේනෝ, රත්තරම් බඩු ගේනෝ, මේ ඒව දිහා නෙමෙයි ඒගොල්ලෝ බලාගෙන ඉන්නේ. ඒගොල්ලෝ දිහා බලාගෙන ඉන්නේ තහනම් බඩු මොනවද මේවා අතර තියෙන්නේ කියලා. එහෙම නැතුව අපි ගෙනියන බණ්ඩ දිහා බලාගෙන ඉන්නවා නෙමෙයි, මේ අතර තහනම් බඩු මොනවද තියෙන්නේ, මද්‍රව්‍ය තියෙනවද, නීති විරෝධී දේවල් තියෙනවද කියලා අර ලිස්ට් එකක් තියෙනවා. ඒ ලිස්ට් එකේ අදාළ දේවල් මේකේ තියෙනවද කියලා බලන්නේ. ඒ වගේ අපිත් බලන්නට ඕන මේ චිත්ත සංස්කාරක ස්වභාවය දිහා නෙමෙයි බලන්නට ඕන. මේ ඉක්මවන්නේ කොයි වෙලාවද? මේකෙන් පැනගන්නේ කොයි වෙලාවේද? දැන් කූඩු කරපු ගිරවෙක් බලාගෙන ඉන්නේ කොහමද? ඒක වටේ ඇවිදලා බලන්නේ මේ කම්බිගුරු කීයක් තියනවද කියලාද? නෑ, මම මේකෙන් නිදහස් වෙන්නේ කොහොමද කියලා ඔබේ සිහිය පවත්වන්න ඕන එතෙන්ට, ඔබේ වීරිය පවත්වන්න ඕන එතෙන්ට, ඔබේ චින්තනය, ඔබේ සංකල්පය පවත්වන්න ඕන එතන. ඔබ සංකල්පනේ තුලින් ඔබට නැගෙන්න පුළුවන් ඉහළම තැනට නැගෙන්න, ඊට පස්සේ සංකල්පය දීක්මවා යන්න. ඔබට දෘෂ්ටියෙන් නැගෙන්න පුළුවන් ඉහළම මට්ටමට ඔබ නැගෙන්න, ඊට පස්සේ දෘෂ්ටිය ඉක්මවා යන්න. වචනය තුලින් ඔබට නැගෙන්න පුළුවන් ඉහළම තැනට නැගෙන්න, නැගිලා වචනේ දීක්මවා යන්න. ඔබ තුලින් ඔබට නැගෙන්න පුළුවන් මමත්වයේ තුලින් ඔබට නැගෙන්න පුළුවන් ඉහළම තැනට නැගෙන්න, අවසානයේ මමත්වයේද ඉක්මවා යන්න. ඒක ඔබට කරන්න පුළුවන් දෙයක්, ඒක මා කරගත දෙයක්. තේරෙනව නේද? ඔබට කරන්න පුළුවන් දෙයක්. මට නම් ගරු කරන්න එපා, අගෞරව කරන්නත් එපා. ගරු කරන්නත් එපා, අගෞරව කරන්නත් එපා. ඔබ ඔබටම ගරු කරගන්න කෙනෙක් බවට පත් වෙන්න, ඔබටම ඔබ සිතක් ඇති කරගන්න කෙනෙක් බවට පත් වෙන්න, ඔබේම ආරක්ෂකයා, ඔබේම රක්ෂණ ඔබ තුලම ඇති කරගන්න දෙවියෙකුට, බුදුහාමුදුරුවන්ට, බ්‍රහ්මයෙකුට කාටවත් බාර දෙන්න එපා. ඒක සම්පූර්ණ මුලාවක්. ඒක වෙන්නේ නැති දෙයක්. දෙයියන්ටත් තියෙන වැඩ, ඒගොල්ලන්ගේ වැඩ ඒගොල්ලෝ කරදා ගන්නතාවේ. ඒගොල්ලෝ මේ අපිට කැප වෙන්න ඕමනාවක් නැහැ. අපිට මේ මානව ධර්මය තුල මේ ලෝකේ හැම ශ්‍රේෂ්ඨ මිනිස්සෙකුටම දීපු ඉන්ද්‍රියන් ටික අපිට දීලා තියෙනවා නේද? බුදුවරයෙකුට තිබුණු, ජේසුස් වහන්සේට තිබුණු, නබිතුමාට තිබුණු ඉන්ද්‍රියන් ටික අපිටත් තියෙනවා. එහෙනම් ඇයි අපි තවත් මේ වහලෙක් වෙන්නේ? ඈ යාදින්නෙක් වෙන්නේ ඇයි? අපිත් ඒ තරමට ශ්‍රේෂ්ඨ වෙනවනේ. ඈ ඒක තමයි වැදගත්. අපිත් බුදුහාමුදුරු වගේම ශ්‍රේෂ්ඨ වෙන්න ඕන. අපිත් රහතුන් වගේම ශ්‍රේෂ්ඨ වෙන්න ඕන. එනිසා තමන්ගේ හීනමානිතිත්වය ඇති කරගන්න එපා. තමන් කිසි විටක යාදින්නෙක් අනුගාමිකයෙක් වෙන්න එපා. ශ්‍රේෂ්ඨත්වයටමපත් වෙන්න අග්ගෝහමස්මි ලෝකස්ස මම අග්‍ර වෙනවා. ජෙට්ටෝ ශ්‍රේෂ්ඨෝ කියලා හිතන්න. මම ශ්‍රේෂ්ඨ වෙනවා, මම ජ්‍යෙෂ්ඨ වෙනවා කියලා හිතන්න. ඒකයි වැදගත්. ඒ දර්ශන ප්‍රතිපත්තිය ඔයත්තන්ට ඇති කරගන්න හැකියාව තියෙනවා නම් ඒක තමයි තියෙන්නේ. ඉක්මනින් එය දකින්න මහන්සි විය යුතුමයි. එහෙමනම් ඒ සත්‍ය අවබෝධය තුළ පිනුතුන ජීවිත අවබෝධය ඇති වේවා කියලා අපි ප්‍රාර්ථනා කරනවා. හැමදෙනාටම තෙරුවන් සරණයි.